සාමාන්‍යයෙන් මට ඒ ප්‍රශ්නේ තිබුණා. ඔච්චර මෛත්‍රිය වැඩුවත් මම සෑහීමටපත් වෙන්නේ නැහැ. මම මිනිසුන්ට මෛත්‍රිය වැඩුවා. මම හිටපු තපස් ජීවිතයේ කැලෑවෙන්න සත්තුන්ට මෛත්‍රිය වැඩුවා. පේන සත්තු හැමෝටම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය මදි. වැඩුණා මදි. නොපෙනෙන සත්තුන්ට මෛත්‍රිය වැඩුවා. ළඟ ඉන්න සත්තුන්ටත් මෛත්‍රිය වැඩුවා. දුර ඉන්න සත්තුන්ට සද්ද වලින් ඇහෙනවනේ. ඒ සත්තුන්ට කවුරු කුරුල්ලෙක් කෑ ගන්න ඒ කුරුල්ලාට මෛත්‍රිය වඩනවා. ඉපදෙලා ඉන්න සත්තුන්ට මෛත්‍රිය වැඩුවා. මේ විශ්වයේ ඉපදෙලා ඉන්න හැම සත්ත්වයකටම මෛත්‍රිය වැඩුවා. ඉපදෙමින් ඉන්න සත්තුන්ටත් මෛත්‍රිය වැඩුවා. ඒත් මදි. මෛත්‍රියෙන් සෑහීමටපත් වෙන්න බෑ. කමක් නැහැ. ඉපදෙන්න කල් ඉන්නවනේ. ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ බලා ඒ ඉපදෙන්න ඉන්න සත්තුන්ට ඉපදෙන්න කලිනුත් මෛත්‍රිය වැඩුවා. ඒත් සෑහීමටපත් වෙන්නේ නැහැ. තියෙන දේවල් වලට මෛත්‍රිය වැඩුවා. නැති දේවල් වලටත් මෛත්‍රිය වැඩුවා. අනාගතේ හැදෙන්න තියෙන දේවල් වලටත් මෛත්‍රිය වැඩුවා. ඇයි ඒ භාණ්ඩ වලින් ඒ උපකරණ වලින් ඒ තාක්ෂණ වලින් මගේ පාරමිතාවට ප්‍රශ්නයක් නොවන පිණිස ඒවටත් මෛත්‍රිය වැඩුවා. ගස්කොළන් වලට මෛත්‍රිය වැඩුවා. පස්සේ මෛත්‍රිය වඩන්න දෙයක් නැහැ. වාඩි වෙලන පොළොව මතක් වුණා. අනේ මේ පොළොවට මෛත්‍රිය වැඩුවේ මේ මා පොළොවට මේ විශ්වයට මෛත්‍රිය වැඩුවා. පස්සේ වතුර බොනකොට හරියට සංසිඳෙනවා. පිපාසය සිඳෙනකොට හරි හරි සතුටක්. මේ වතුරෙන් මෙච්චර සුවයක් ලැබෙනද? ජලයටත් මෛත්‍රිය වැඩුවා. ජීවත් වෙලා ඉන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරන නිසා වාතයට මෛත්‍රිය වැඩුවා. උණුසුම නැත්තම් ගල් ගැඩිලා යනවා. මේ අත්තේම දෙකට කඩලා යනවා. ගොඩාක් ඕනට වඩා මේක තද වුණු සීතල වුණු. එහෙනම් මේ උණුසුමේ මාව ජීවත් කරන්නේ තේජෝ ධාතුවට මෛත්‍රිය වැඩුවා. පස්සේ තමයි මට තේරුනේ ඇයි මේ මෛත්‍රිය සංසිඳෙන්නේ නැත්තේ කියලා. පිරිනිවන් පානකම් මේ ප්‍රශ්නේ තියෙනවා. රාත් වෙනකම් ওই ප්‍රශ්නේ තියෙනවා. කිසිම ගුණයකින් සංසිඳෙන්නේ නැහැ අපේ සිත. රාත් වෙලා නැති නිසා අර කෙලෙස් ඇතුලේ පවතින නිසා පැවත්මක් තියෙන නිසා ඒ පැවත්ම අර සංසිඳීම අපට නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. සංසිඳෙන්න විදියක් නැහැ. නැතිසීම ගුණයක් Nirodha Samapattiට යනකම් සංසිඳෙන්නේ නැහැ. හැබැයි Nirodha Samapattiදී සියලුම ගුණ ටික සංසිඳෙනවා. ඒ නිසා රාතේ ගුණ වඩන්නේ නැහැ. රාතේ වාඩිලා මෛත්‍රිය වඩනවද? නැහැ. රාතේ කිවසේ නැහැ. ඔක්කොම සංසිඳිලා. හැබැයි රාත් වෙනකම් එයා තුළ පැවැත්ම තියෙන නිසා අරව සංසිඳන මානසිකත්වය නිර්මාණය වෙන්නේ. ඒ නිසා දැනට වැඩිලා තියෙන මෛත්‍රිය මං සැනසෙන්න දක්ෂ වුණා. දැනට පිරීලා තියෙන මෛත්‍රියෙන් සෑහීමටපත් වෙන්න මං දක්ෂ වුණා. ඇයි නොසංසිඳන එකක් වඩන්න ගිහිල්ලා තව තවත් කම්පා නොවනවට වඩා තියෙන එකෙන් සන්තෝෂ වෙනවා. යම් කිසි කෙනෙක් සෝතාපන්න නම් මේ සංසාරේ සෝතාපන්න කෙනා සැනසෙන්න ඕනේ අනාගාමි කෙනාගේ මානසිකත්වයෙන් නෙමෙයි. සෝතාපන්න මානසිකත්වයෙන් සෝතාපන්න කෙනා සතුටු වෙන්න ඕනේ සෝතාපන්න ගුණ වලින් මිසක් රාතෙග්ගේ ගුණ වලින් නෙමෙයි. ඒ මොනොත් යර්ගේ සෝතාපන්නකින්වත් යට තනසෙන්න බෑ. තියෙන එකක් නැති වෙන යාට. දැන් තියෙන විවේකයක් ඒක අහිමි වෙනවා. දැන් යාට මානසික සුවයක් දින. ඒ සුවය අහිමි වෙනවා. ඇයි? තියෙන එකෙන් නෙමෙයි තනසෙන්නේ නැති එකකින්. සකු르දාගාමි කෙනා සෑයිමටපත් වෙන්න ඕනේ අනාගාමි කෙනාගේ ගුණ වලින් නෙමෙයි. අනාගාමි කෙනාගේ අවබෝධයෙන් නෙමෙයි. ඒ සකු르දාගාමි කෙනාගේ ගුණ වලින් සකු르දාගාමි ඵලය අවබෝධයෙන් යා සැනසුනොත් යාට සැනසීමක් වෙනවා. නැත්තම් සැනසෙන්න බෑ ලෝකයේ. අනිත් ඵල ගැන කිව්වත් ඔක්තරම තමයි. එහෙනම් අපි වඩ වඩාත් පුරුදු වෙන්න ඕනේ. අපේ ඉවසීම අපි තුළ තියෙන අවබෝධයට සාපේක්ෂයි. මම කොච්චර ගැඹුරින් අවබෝධ කරගෙන ඉන්නවද? කොච්චර ගැඹුරට මගේ ප්‍රඥාව වැඩිලා තියෙනවද? පාරමිතා ප්‍රතිසතිය කොච්චරද? එච්චර දුරට මගේ ඉවසීම ප්‍රගුණයි. කෙනෙක් ඇවිල්ලා මට බැනගෙන යනවා. බලාගෙන ඉන්නවා. ඇයි ඔබ වහන්සේට ඇයෙන්නේ නැද? ඇයෙනවා ස්වාමීනි. ඇයි ප්‍රතිචාර නැත්තේ? ඔබ වහන්සේ මට බනින්නේ නැහනේ. හා? එහෙනම් මෙච්චරලා බැන්නේ? මගේ අඩුවට බැන්නේ. අඩුවට කටක් නැහැ. ඒ නිසා අඩුව කතා කරන්නේ නැහැ. මට කටක් තියෙනවා. හැබැයි මම එන්නේ මේ අඩුව කලේ. මම නෙමේ අඩුව කලේ. මගේ තියෙන දුර්වලකම මගේ අනවබෝධයයි අඩුව කලේ. වැරදිවත් එයාගේ කරගන්නේ නැහැ. ඒ වගේම තමයි පින්කුසලුත් එයාගේ කරගන්නේ නැහැ. අකුසලෙත් අයිමි අයිතිකාරය එයා නෙමෙයි. කුසලෙත් අයිතිකාරය එයා නෙමෙයි. ආ ආර්ය කෙනෙක්. සෝතාපන්න කෙනාට ගැලපෙන එකක් මේක. පුදුජනට ගැලපෙන. ඒතකොට පුදුජන ගාලා කියනවානේ මම නෙමේ ගැව්වේ කියලා. ඔරකම් කරලා කාලා කිනාන මම නෙමෙයි ඔරකම් කළේ මම නෙමෙයි කෑවේ. ඇයි පුද්ගල සත්‍යයක් නෑ මේ කමඨාන පුදුජනා කෙනාට නෙමෙයි ආර්ය කෙනාට. ආර්යවරු සෝතාපන්න ඵලයෙන් ඉහළට යන හැමෝම අකුසලයට ඉමිකම් කියන්නෙත් නෑ. කුසලයට ඉමිකම් කියන්නෙත් නෑ. පින බාරගන්නෙත් නෑ. පව බාරගන්නෙත් නෑ. මේ අවබෝධය නැත්තම් ඒ මාර්ගේ යන්න බෑ. අපි මෙච්චර කාලයක් වඩලා තින්නේ අපට හිතන දේ. නිවෙන දේ වඩලා නැහැ. නිවෙන දේ වැඩිපුර නැති නිසා තමයි මේ සෑයිමටපත් වෙන්නේ නැත්තේ. අපි තුල තියෙන අවබෝධයට අපි සෑයිමටපත් වෙන්න ඕනේ. අපට වැටෙන එකකින් අපි සෑයිමටපත් වෙන්න ඕනේ. අපේ මාර්ගඵල ඥානයට සාපේක්ෂව වැඩිලා තියෙන ಗುಣවල ප්‍රතිසත වලින් අපි සැනසෙන්න ඕනේ. මට ටිකක් ඉවසන්න පුළුවන්. හැබැයි සමහරලාට මට රතු කට පයින්නවා. සමහරට ඉවසීම නැති වෙනවා. හැබැයි මට ඉවසීම නැහැ කියලා මම දුක් වෙන්නේ නැහැ. මම අර විනාඩි 10ක් හිටියනේ කාගෙන. වචන අන්න ඒ විනාඩි 10 මට ඉවසීම තිබුණානේ. හැබැයි 15 වෙනි විනාඩියේදී මට ඉවසීම නැතුව ගියා. හැබැයි විනාඩි 10ක් අර කින උම්මත්තක ස්වභාවය තිබුණ නැහැ. එහෙනම් ඒ අවබෝධය පැවතුන නිසා ඉච්චර වෙලාව තිබුණේ අරක උම්මත්තකුණ අවබෝධය නැතුව ගියා. මට තියෙන මාන්නයට ඒක දරා ගන්න බැරුව ගියා. මට ඒක ඉවස ගන්න බැරුව ගියා. ඒ නිසා මමත් වචනයක් දෙකක් වමාරු කරගත්තා. අර විනාඩි 10 ගැන සතුටු වෙනවා. අර 15 වෙනි විනාඩියේ තිබිච්ච දේ ගැන සතුටු වෙන්නේ නැහැ. ඒක නිවැරදි කරගන්නවා. මේ විදියට යම් කිසි කෙනෙක් මාර්ගයක ඉන්නව නම් ඒ මාර්ගය තුළ ඉන්න අවබෝධයට සාපේක්ෂව යට ಗುಣ තියෙනවා. ඒ ಗುಣවල ප්‍රතිසත තියෙනවා. ඵලයටපත් වුණාම සෝතාපන්න කෙනාට සෝතාපන්න ඵලයට සාපේක්ෂව ಗುಣ වැඩිලා තියෙනවා. ඒ ಗುಣවල ප්‍රතිසතයක් තියෙනවා. සකෘදාගාමි කෙනාටත් ඒ ඵලයට සාපේක්ෂව එයා තුළ ಗುಣ තියෙනවා. ඒකටත් ප්‍රතිසතයක් තියෙනවා. රාතෙක් වගේ වසන්න බෑ. දැන් සෝතාපන්න කෙනාට ගැව්වාම එයා සම්මාවෙන් එක වෙනස් කරනවා. දක්මිටි කාගෙන පෙර කාටර ගැව්වා මේ විදිහටම ගැව්වා පොළු පාරෙන් දැත බදලා දුන්නා කලන්ත ඇදෙන්න දුන්නා ඒ පාර ඒ විදිහටම වැදුනායි කියලා මේම හිතලා එයා මට අකටයුත්ත කළේ නැහැ එයා මට පොළු පාර මගේ පොළු පාර මට දුන්නේ කියලා සතියක් විතර මෙනේ කරනවා සමහර සෝතාපන්න අයට එහෙම ප්‍රසිද්ධියේ පාර දුනොත් සාමාන්‍ය දින 7ක් යනවා යගේ කම්පණය හඩු වෙන්න තේනාසනෙන් පලා යන්න හිතෙනවා ආයි මේ කිසිම කෙනෙක් මුණ නොගෙන පිනිස අතුරුදාන් වෙන්න හිතෙනයි ඒ කම්පනියට දරා ගන්න. හැබැයි දින 7ක් වෙනකන් එයා සම්මාවෙන් හිතනවා. කමන්නෑ ඉතින් ගුටි කණ්ඩාත් ඉතින් එපාය. ඒකත් හොඳයිනේ මාන්නේ කැඩෙන්න ඒ වගේ ප්‍රසිද්ධි ආවනම්බුට පත් වෙන්නත් එපාය. මේකේ හිතලා සතියකින් විතර එයා හදා ගන්නවා. සකෘදාගාමි කෙනෙක් එච්චර දුර්වල කෙනෙක් නෙමෙයි. එයා ඊට වඩා දියුණු කෙනෙක්. පොළු පාරක් වැදිච්ච ගමන් ඕන් මට අද පොළු පාර ලැබෙන්න තිබුණා. ඕන් ලැබුණානේ. ලැබෙන්න තිබිච්ච එකක් ලැබුවා. එච්චර වෙහෙසෙන්නේ එයා තරල හිතනවා ඒක. අද මට ටොක්කක් ලැබෙන්න තිබිලා තියෙනවා. ඒක ගන්නමයි මම බින්ද පාතියාවේ. හම්බ වුණානේ. හම්බෙන්න තිබිච්ච දේ හම්බුණ සතුටින් යනවා යා. අනාගාමි කෙනා හම්බෙච්ච බව දැනගෙන යනවා. එයා ඒක හම්බෙන්න තිබුණ නිසා ලැබුණේ එහෙම වසනසන්නේ. සිතට ගණන් ගන්නෑ. සිතට සතපාක වටිනාකමක් දෙන්නේ නැහැ. මෙහෙම සිදුවෙන්න තිබිච්ච එකක් සිදුුනේ. මේක ලැබෙන්න තිබිච්ච එකක් ලැබුණේ. මම දීපයක් ලැබුණේ. එහෙම පොඩි එකකින් වසනසන්නේ. ලැබුණ බව දැනගත්ත පාඩුවේ ගියා. රාතන් වහන්සේට යමක් ලැබුච්ච ගමන් ලැබුණ මොහොතේ මේ ඒකත් අරන පොළු පාරක් වැදුනා වැදුන බව දැනගත්තා දැනගත්තා සිත අතහැරියා ගියා පස්සේ ලාන ස්වාමීන් වහන්සේට මම පොල්ලෙන් ගැව්වා කවදද අද කොයි වෙලේද තවල් 70ද 70ද කියලා නෑ ඉතින් එයාට මතක නෑ ඇයි ඒක අත්හරිනා ඒ වෙලේ අනාගාමිකෙන අත්හරිනා එයාට මතක තියෙනවා හැබැයි ඒක ගන්නෙ නෑ උපාදානය කරන්නේ පොඩි වෙනසයි තියෙන්නේ වැදුන බව දැනගෙන යනවා යා දැනගන්නවා අද අමතක කරන්නේ නැහැ යා වැදුන බව දැනගන්න යාට ඒ දැනීම මතකේ තියෙනවා උදේ පොළුපාර පිටිපස්සෙන් ගියාද කමක් නැහැ ඉතින් මේ ඊට පස්සේ කරන්න එපා යාට මතක තියෙන රහතන් වහන්සේට මතක නැයි වැදිච්ච බව දැනගත්ත සිත අතහැරියා එහෙම එකක් මතක නැහැ යාට පොඩි වෙනසක් අනාගාමි කෙනාටයි රාත් කෙනාටයි එහෙනම් අපි අවබෝධය පියවරෙන් පියවරට උඩට යනකොට ඒකට සාපේක්ෂව ಗುಣවල ප්‍රතිසතේ පොඩ උඩට එනවා. අපේ චරිතය ටික ටික නිවැරදි වෙනවා. අපේ ප්‍රවත්ම එන්නෙන්ද යහපත් වෙනවා. අල්ලාගෙන ඉන්න ප්‍රතිසතේ එන්නෙන්ද අඩු වෙනවා. ගැටෙන ප්‍රතිසතේ එන්නෙන්ද අඩු වෙනවා. නිවෙන ප්‍රතිසතේ එන්නෙන්ද වැඩි වෙනවා. අරව අඩු වෙනවා මේක වැඩි වෙනවා. මේක තාපසයා විසින්ම දැනගත යුතු කාරණාවක්. එයාට සාපේක්ෂව අවබෝධ කරගන්න කාරණාව. දැන් ඇයි සමහර ಗುಣධර්ම වැඩෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපි දන්නා ඇයි මගේ අවබෝධයට සාපේක්ෂව තමයි ಗುಣ වැඩෙන්නේ. මේ ලෝකයේ විවසීම වැඩිපුරම තියන්නේ කාටද කියලා අහුවම තථාගත ගෞතමයන් වහන්සේට. ඇයි? උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් ඒක අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට සාපේක්ෂව ලෝකේ කාටවත් ඉවසීම නැහැ. අපි යම් කිසි කෙනෙකුට උපස්ථාන කරනවා උපස්ථානේ කාටද වැඩිපුර කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට ඇයි සර්වඥතා ඥානෙට උපස්ථානෙ පරිතිටම පේනවා. අපට පේන්නේ මොනවද? උණු වතුර ටිකක් දුන්නාම, මේ උන්වහන්සේට සිවුරු ටිකක් ඕදලා දුන්නාම, පිණ්ඩපාතය කරලා දාන ටිකක් දුන්නාම අපි තන උපස්ථාන. උන්වහන්සේ ඊට වඩා එකක් දන්නවා. සැබෑ උපස්ථානය ලෝකේ වචන වලින් කියන්න බැරි තරම්. උපස්ථාන කරන්නේ කොහමද කෙනෙකුට කියලා මගේ ගුරුවරයාට උපස්ථාන කරන්න ඇති මම කල්පනා කළා. මට අවුරුදු 16ක් විතර තියෙද්දි මට ක්‍රම 32ක් වුණා උපස්ථාන කරන ක්‍රමේ. වතුර ගින් දෙන්නේ නැහැ, දානි දෙන්නෙත් නැහැ, සිවුරු හොදන්නෙත් නැහැ. ගුරුවරයාගේ සිත සතුටු වෙන විදිහට ජීවත් වෙනවා. මේක උපස්ථානයක්. ගුරුවරයා බලන හරි සංවරයිනේ මගේ ගෝලෙන්. හරි හරි ආසයිනේ යාගේ ගතිගුණ වලට. යන ඇටි ඇවිදි නැටි ඉඳ ගන්න ඇටි සවන් දෙන හැටි, ප්‍රශ්නයක් ඇහුවාම ඒක සාවධානව සවන් දීලා ඒක තේරුම් ගන්න හැටි ඉරියව් වලින් එයාට උපස්ථාන කරනවා. ගුරුවරයා එතන මෙච්චර කාලෙ මීම සංවර ගෝලයක් අම්බවුනේ. ඒ ගෝලයා දැකීම තුලින් එයා සැනසෙනවා, එයා නිවෙනවා, සෑයීමටපත් වෙනවා, ද්වේෂය අඩු වෙනවා, වඩා වඩා සිත ප්‍රීතියෙන් පිරෙනවා. කොහොමද උපස්ථානේ? දානි දුන්නෙත් නැහැ, සිවුරු හොදලා දුන්නෙත් නැහැ, කිසිම දෙයක් දුන්නේ නැහැ. උපස්ථානේ වචන වලින් උපස්ථාන කරන්න පුළුවන් මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උපස්ථානය. ධම්ම දානං ජිනාති සබ්බ දානං, සියලුම දානයන් පරාජය කරනවා ධර්ම දානෙ. වචන වලින් උපස්ථාන කරනවා, සිතුවිලි වලින් උපස්ථාන කරනවා. මගේ ගුරුවරයාට යහපතක් වේවා, මගේ ගුරුවරයා පතන බෝධියකින් රාත් වෙලා පිරිනිවන් පාන්න ඒ අවශ්‍ය කටයුතු සිද්ධ වේවා, ගුරුවරයා කවදාවත් ලිස්සලා නොවැටේවා, ගුරුවරයා අසනීප නොවේවා. මේ උපස්ථාන සිතුවිලි. චේතනම් භික්කවේ කම්මං වදාමි. දැන් ඒ කර්මයේ හැදුනාම ගුරුවරයාට ඒ දේවල් වෙන්නේ නැහැ, උපස්ථාන කරලානේ. ගුරුවරයා මොනවාරි දෙයක් කිව්වාම ඒක හොඳට පිළිපදිනවා, ඒක හරියට කරනවා. රහදවල් දෙකේ 100ෙන් ඒක කඩ කරන්නෙම නැ. මේක උපස්ථානයක් නෙමෙයිද ගුරුවරයාට? අවවාද නොලැබෙන පිණිස, තරවටු නොලැබෙන පිණිස ඇසිරෙනවා. ඒකත් උපස්ථානයක් ගුරුවරයාට. නැත්තම් ගුරුවරයා බනිනකොට ගෝලයාට මොනතරම් වේසක් වෙන්දිනවද? ගුරුවරයාගේ ගුණ වලට ඒක කරන්න බෑ. නමුත් මෙතන අවවාද කරන්න ඕනේ, දඬුවම් කරන්න ඕනේ, දොස් කියන්න ඕනේ. ගුරුවරයා පුදුමාකාර වේසක් දරාගෙන, නැති පටිගයක් ඇති කරගෙන අර ගෝලයා වෙනුවෙන් ඒ දුක විඳිනවා. එහෙම දුකක් දෙන්නේ නැහැ ගුරුවරයාට. ඒ අවවාද අනුශාසනා පිළිපදිනවා. ගුරුවරයාගේ ඉත නොරිදින පිණිස, ගුරුවරයා කම්පා නොවන පිණිස ඇසිරෙනවා. ඒක ගුරුවරයාට කරන උපස්ථාන. දැන් මේ උපස්ථාන එකක්වත් අපි දැනගෙන හිටියේ නැහනේ. ඒ කියන්නේ අපි අවබෝධයේ තරමට තමයි උපස්ථානේ තේරෙන්නේ. අපි එතන පින්ඩපාතේ අරගෙන භාගයක් දුන්නාම ඕම් උපස්ථාන කළා. අපිට උපස්ථානේ තාම තේරිලා නැහැ, අවබෝධ වෙලා නැහැ. ශ්‍රේෂ්ඨ උපස්ථානයක්, ඉයල මට්ටමේ උපස්ථානයක් අනේ පිටි සිටුමාට තේරිලා හිටියා. මගේ ශාස්ත්‍රු වහන්සේ මම විඩාවටපත් කරන්නේ නැහැ. මගේ ශාස්ත්‍රු වහන්සේ මං නිසා කම්පාවටපත් කරන්නේ නැහැ. මගේ ශාස්ත්‍රු වහන්සේගේ කාලේ විනාඩියක්වත් මම ගන්න ලෝක සත්‍යයට මම ඒක දන් දෙනවා. හැබැයි අනුන්ට බණ කියනකොට වැඳගෙන ආගෙන ඉඳලා මගේ වැඩේ මම කරගන්නවයි කියලා සෝතාපන්න වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේට කවදාවත් එක මොහොතක්වත් විඩාවටපත් කරන එක උපස්ථානයක්. තථාගතයන් වහන්සේ ලෝක සත්‍ය වෙන සාර අසංකේ කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ඒ හැම මොහොතෙම උන්වහන්සේ අට ඉස්ලේ මස්නාර දන් දුන්නා. දැන්වත් බුද්ධත්වයෙන්වත් උන්වහන්සේ විවේක ගත්තද? තථාගතයන් වහන්සේගේ පාරමී පුරුණ කල උන්වහන්සේ අනන්ත දුක්ුණා. දැන්වත් උන්වහන්සේ බොහොම විවේක සුවයෙන් ගත කරපුවාද? ජීවිතයේ අවසාන භවයේ දැන්වත් අපි උන්වහන්සේ විවේකයෙන් රැක බලා ගන්න ඕනේ කියන මානසිකත්වයේ දුක දුන්නේ උපස්ථානය. ශ්‍රේෂ්ඨ උපස්ථානය. මේ වගේ අපි උපස්ථානයේ පරතේද දන්නේ නැත්තේයි අපේ අවබෝධයේ සෝතාපන්න නම් එතනින් යට තේරෙන්න බෑනේ. ඕලෙවල් කරපු කෙනා කොහොමද ඒලෙවල් ප්‍රශ්න පත්‍රයට උත්තර දන්නේ? ඒලෙවල් කරපු කෙනා කොහොමද විශ්වවිද්‍යාල ප්‍රශ්න පත්‍රයට උත්තර දන්නේ? ඒගොල්ලෝ එතනට ඇවිල්ලා නැහැ. එහෙනම් සකෘදාගාමි වෙනකොට අර සෝතාපන්න වලට වඩා ඉවසීමක් තියෙනවා. සෝතාපන්න වලට වඩා නියතමානිකමක් තියෙනවා. සෝතාපන්න කෙනාට වඩා අවංකකමක් තියෙනවා. සෝතාපන්න කෙනාට වඩා විවෘතව කතා කරනවා. සෝතාපන්න කෙනාට වඩා හැම ධර්මකාරණාවක් අවබෝධයක් පිළිබඳව යාට දැනීමක් තියෙනවා. ගුණත් මෙයාට වඩා යාට වැඩි. අනාගාමි කෙනාට ඊට වඩා වැඩි. රාතන් වහන්සේට ඊට වඩා වැඩි. ඇයි? උන්වහන්සේ පුරන්නේ නැහැ. කිසිම ගුණයක් පුරන්නේ නැති නිසා කිසිම ගුණයකට අයිතියක් නැහැ උන්වහන්සේට. ඒ නිසා ලෝකයේ විශ්වයේ පවතින සියලු ගුණවල අයිතිකාරයා උන්වහන්සේ. මගේ නමට අක්කරයක් තිබුණොත් මේ වර්ග කිලෝමීටර 25000ක් තියෙන පොලවක නිකන් ගණන් හදමු. වර්ග කිලෝමීටර 25000ක් තියෙන පොලවක මම මට අක්කරයක් තිබුණා මං කොච්චරක අයිතිකාරයද? අක්කරේක අයිතිකාරයෙක්. මට මේ මා පොළවේ එක බින්ගඟලක්වත් නැහැ. මං කොච්චරද අයිතිකාරයද? එකක්වත් අයිතියක් නැහැ. එහෙනම් සියල්ලෙකම අයිතිකාරයා මම. වර්ග කිලෝමීටර් 25000 මගේ. එහෙනම් බෝධිසත්වය මේ ලෝකේ කවදාවත් වත්කමක් හදන්නේ නැහැ. එයා වත්කම් වලට ඉමිකම් කියන්නේ නැහැ. ඇයි ඒ ඉමිකම් කියන්නේ නැත්තේ? විශ්වයේ අයිතිකාරයා එයා නිසා. බුදුවරයෙක්ට විහාරාධිපතිකමක් තියනවාද? බුදුවරයෙක්ට මේ account එකක් තියනවාද? බුදුවරයෙකුට ඉඩම් වල ඔප්පුවක් තියනද නැහැ? ඇයි බුදුරේක තියාගන්න නැත්තේ? මුළු 31 තලේ මුන්වන්සිට නම් අයිතියි. මොකටද ඔප්පු? එහෙම ඔප්පු ලියන්නේ මොකටද? එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ අවබෝධය අපට එන්නේ කවදද? අර නිරෝධයටපත් වෙන දවසේ. අනාගාමි ඵලයෙන් එහාට යනකොට. එතකන් අපි සීමාවල් හදනවා. එතකන් අපි අයිතිවාසිකම් කියනවා. එතකන් එකතු කරන හේතු අපි හිතාගෙන ඉන්නවා. එකතු කරාම මේක මගේ කියලා එකතු කරේ නැත්නම් සියල්ලම එයාගේ. හැබැයි ජාත රූප කැඩෙන්නෙත් නෑ. ගත්තාම මේකේ අයිතිය මගේ. අත්තරියාම සියල්ලගේම අයිතිකාරය එයාගේ. හැබැයි සියල්ලෙම අයිතියට ලැබුණාට එක කොටත් ආවෙලා නැයි. එයාට සීමාවක් නෑ. අල්ලගත්ත දෙයක් නෑ. එහෙනම් වස්තුවක් යම්කිසි දේපලක් තමන්ගේ කරගත්තොත්, අයිති කරගත්තොත්, ලියාගත්තොත් එයාගේ සීමාව ඒකට සීමා වෙනවා. එයාට සීමාව කැඩෙනවා. ඒකට එයා ආවෙනවා. ඒක එයා අල්ලගන්නවා. හැබැයි සියලු දේම අත්තරපු බෝධිසත්වයෙක්ගෙන් අහුවාම ඒ හැමදේම අත්තරපු නිසා විශ්වයේම සියලුම දේවල් සියලුම දේපලයට අයිති වෙලා හැබැයි එයාට සීමාවක් නැති නිසා එක කොටත් ඒ අහුවෙලා නැහැ. එකක්වත් අල්ලගන්න නැහැ. හරි අල්ලගත්ත දෙයක් නැහැ පේන්න. හැමදේම නිදාස් වෙලා. මෙන්න මේ අවබෝධය කමඨාන මේක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. හැම මොහොතක් ගන්න අපේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ. මිනිසත් භවයේ ගත කරන්නේ ජීවත් වෙන්න නෙමෙයි, වැරදි නිවැරදි කරන්න. මිනිසත් භවයේ ගත කරන්නේ ජීවත් වෙන්න නෙමෙයි, නිරෝධයට ලං වෙන්න. මිනිසත් භවයේ ගත කරන්නේ කාලබිල විවේක ගන්න නෙමෙයි, සතර ඉරියව්වෙන් 100ෙන් ඉන්න. නිරෝධය වඩන්න. මේක නිතර තපස්වර සී කරන්න ඕනේ, උදේවස සී කරන්න ඕනේ. තෙරුවන් සරණයි.